අපට මේ සන්ධානය රැකගන්ඩුවන ඒ බලය වැඩි කරගන්ට ඕන අපට සමගිය ඕන අපේ සමගියෙන් වැඩක් නෑ බලය නැත්තම් බලය ගන්න එක මමාවත සමගියයි නමුත් සමගිය බලයක් නොවේ නම් ඒ සමගියෙන් වැඩක් ඉතින් මේ අපි අහන්නේ සන්ධානය ඉදිරි ජයමාවතේ පෙරටු බාරගන්නිය කවුද සන්ධානයේ ඉදිරි කාලේ ජයග්‍රහණය කර ගෙනියන නායකයා කවුද අද ශ්‍රී ලංකා අන්දාස් පක්ෂයේ නිල මණ්ඩලවල තීන්දුව තාමත් අරගෙන නැහැ. සන්ධානයේ නිල මණ්ඩලවල තාම මේ තීන්දුව ගැනීලා නැහැ. අද මේ රැස්වීම පවත්වන්නේ ඒ නිල මණ්ඩලවලට ඒ නායකයන්ට මේ තීන්දුව ගැනීම දැන් කාර්යාවත් තිබෙන බව කියන්න.